ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අච්චරිය පුංගලෝ භික්ඛවේ උපඤ්ඤමානෝ උපඤ්ඤති ලෝකස්මින් කතමෝ අච්චරිය පුංගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ලද කෙටි සූත්‍ර පාඨයක් මෙසේ වුනි. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්චරිය පුද්ගලෝ මෙහිමයි ඒක පිළිවෙල. මහණෙනි එකම පුද්ගලයෙක් මේ ලොව උපදීනවා ආචාර්ය කුජලී. ඒ කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගුත්තේ ගුණ ඇති අරිහත්තු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. මේ එකම පුද්ගලයේ තමයි මෙසේ උපදීන්නේ. සරුවක්ඥන් වහන්සේගේ බුද්ධ චරිතයේ කියනවා පුදුමාකාර ආචාර්ය අද්භූත සිදුවීම්. එකක් වශයෙන් සැලකීමේදී පළමු කොට දීපංකර පාදමූලයේදී සිද්ධිය. දීපංකර පාදමූලයේ වෙනකොට බෝසතාණන් වහන්සේ සොළ සාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි සිතින් ප්‍රතමින් වචනින් ප්‍රතමින් බුදුබව පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. බුදුබව පිණිස එවැනිකොට උන්වහන්සේ විශාල ධන සම්භාරයක් රටක් කරන්න තරම් තිබුණු විශාල ධන සම්භාරයක් සටවැසියන් දන් දීලා තමයි වනගතව තවුස්ත විද්‍යෙන් පරිදිව ධාන විද්‍යාව උපදවාගෙන ධානසෝයෙන් විසුවේ. දීපංකර සරුවක්ඥන් වහන්සේට ජීවිත පූජාවකින් බුද්ධ පූජා පවත්වලයි බුදුබව පැතුවේද. ඒ දවසේ පටන් සාරා සංකේය කල්පලක්ෂයේ මුළුල්ලෙහි සූවිසි බුද්ධ ශාසනයන් සම්මුඛ වුණ බුද්ධ ශාසන නමයකම පැවිදි දම් පිරුවා. බොහෝ ජාතිවල අකටපත් චක්‍රවර්ති සම්පත්තියේ පවා හැරදමමින් නෛෂ්ක්‍රම්‍ය පිරුව ඇස් ඉස් මාස්මුලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් පංචමා පරිත්‍යාග මුදුන්පත් කළ ක්‍රීඩාර්ථ චර්යාවන් මුදුන්පත් කළ සමත්‍රිංසත් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ විශතුරු අද්භව එන කාලයේදී බෝසතාණන් වහන්සේ තෞතිසා භවනින් චුතව ජේතුත්තර කියන නගරයේහි සංජේ කියන රජතුමාණන්ගේ පුත්‍රව කුසකේ දේවින් වහන්සේගේ කුසතල උපන්න ඒ පටිසන්ධිගත් දවසේ පටන් මෞතුමීට හිතක් පහළ වුණ දිනපතා ලක්ෂයක් වැයකට දන් දෙන්න ඕනේ කියලා. එසේ දසමාසයක් ඒ දානෙ එසේ පැවැත්වූ අතර බෝසතාණන් වහන්සේ උපදින දවසේදී නිහිරි හඬින් කතා කළා, අම්මේ දන් දෙන්න යමක් තියෙනවද කියලා. ඒ මොහොතේම මෞතුමීගේ අතින් දාසක් බැඳි පසුම්බියක් මේ දරුවාගේ සුරතට දුන්නා. ගත්ත අතින්ම කෙනෙකුට ළඟ හිටියේ කිරිමව් කෙනෙකුට දන් දුන්නා. අවුරුදු දෙකක් ඇතුළත දෙකහමාරක් තරම් කෙටි කාලයේ තුලදී නව වාරයක්ම සැලඳි ආභරණ ලක්ෂයක් අගනා සංමාල පවා දන් දුන්නා. වයස අවුරුදු 8දී නිදෙන ඇඳේ බන්ධ පරියන්කෙන් වාඩි වෙලා ආධ්‍යාත්මික දානියක් සිකින් දන් දුන්නා. මහ පොළොවද කම්පා වුණා. වයස 16දී රාජ්‍යයට පත් වුණා. උන්වහන්සේ උපන්න දවසේම උපෝසත කුලයේ ඇතින්න කුඩා ඇත්තටවේ සුදෝසුදු ඇත්තටවේ දිනත් ඇත්තලේ සභාගිය ඒ තමයි පණ්ඩරිකේ නමින් සිටියේ මංගල යථාභාතපත්තුනි. බෝසතාණන් වහන්සේ වාස 16 දී රාජ්‍යශ්‍රේතපත් වී සාරා සංඛේය කල්පලක්ෂයක් එකට පෙරම් පුඩාගෙන මහා පිං ඇති මද්රී දේවී එක්ක ශරණ බන්දනේතපත් වී සිටින අතරේ කල්පලක්ෂේ ලක්ෂේ පෙරම් පුඩාගෙන ආපු දරු දෙන්නේ උපන්න බෝසතුන් වහන්සේ රාජ්‍යේතපත් වූ දිනේ සිට දිනපතා 600,000 වැය කරමින් දන්සල් 6ක් දිගට පැවැත්වුවා. නගරයේ 4 දොරටුවේ 4යි, රජවාසල ඉදිරියේ 1යි, නගර මැද 1යි. බෝසතාණන් වහන්සේ දිනපතාම මේ ස්ථානවල දම් බෙදන්න යනවා. එක් දිනක් කලිංග රටින් ආව ධාක්මණයන් 8 දෙනෙකුට සතක් වටිනා මේ ඇසා දන් දුන්නා. මාපලව කම්පා වුණා. ඇසා දන් දීලා ඊළඟට දවස් 2ක් ඇතුළත සත්‍ය සතික මහා දානයක් දුන්න මහා පොළොව කම්පා වුණා. ඊළඟ දවසේ වංකගිරියේ බලා පිටත් වුණා. වංකගිරිය 7 මාසයක් තවුස්ගන් පිරුවා. නැස්සෙකුගෙන් මඳුරෙකුගෙන්වත් හිංසාවක් නැතුව පුදුම විදිහේ බ්‍රහ්මමය සැපයක් ඒ කාලේ වින්දා. ඊළඟට දරු දෙන්නා දන් දුන්නා පොළොව කම්පා වුණා. මද්රි දේවී දන් දුන්නා පොළොව කම්පා වුණා. එයින් මාසේ කාමාරක් ජීතනේ දෙමව්පියන් සයත ඥාතීන් 60,000ක් පමණි තැනදී එයත් අන්න සාමග්‍රි දානි දුන්න ජීවිත දානි දුන්න මහපොළොව කම්පා වුණා. මේ ආශ්චර්ය අද්භූත දේවල් සෝතුරා බුදුබා පතාගෙනෙන කාලේ පවා සිද්ධ වුණා. මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ කාලයේදී මිථිලා නගරේ ආරක්ෂා කරගෙන තියෙන පුදුම විදිහේ සත්‍ය ක්‍රියාබල පිහිටුවලා ඒ ආචාර්ය අද්භූත සිද්ධවීම් කාටවත් හිතන්න බැරි විදිහේ පුදුමාකාර උමංකම කැළල එමගින් රාජ්‍ය ආරක්ෂා කරගත්තා. ඒ වගේම 101ක් රාජධානී සාමග්‍රිය පිහිටෙව්වා. මේ තරම් ආචාර්ය දේවල් සිද්ධ කරලා තියෙනවා. ලෞතුරා බුදුවීම සඳහා මෞකස ප්‍රතිසන්දි ගන්න දවසේදී දසදහසක් ලෝක ධාතුවල අසීමිත ප්‍රාප්‍යාරියන් සිද්ධ වුණා. නරකාදීහි ගිනි නිවුණ, සේතාපාය සාපිපාස නැති වුණ, තිරිසං අපාදී තැති ගැනීම නැති වුණ, අන්ධයන්ට ඇස් ලැබුණ, හිරන්න කන් ඇහුණ, ගොළුවන්ද කතා කළ හැකි වුණ, අංග විකල අයට නිසිතේ අංග ප්‍රසංග පිහිටිය, නිත්‍ය වයදී සත්‍යෝ මෛත්‍රී සාගත වුණ, නිත්‍ය රෝගී සත්‍යෝ නිරෝග භාවයට පත් වුණ, මහා සාගරේ කරදිය මිරිදිය බාට පත් වී පක්තියුම් පිපුණ, ගංගා ජලයේ නොගලා පස්තියොම් පිපුණා, මහ පොළවේ පුදුම විදිහේ ශබ්දම පියොම් පිපුණා, අහසේ ඕලම්මක පද්ම නමින් එල්ලෙන පියොම් පිපුණා නිරාලම්බ අහසේ, ගස්වැල් මුල පටන් අග දක්වා මලින් පෙරී පෙරී පැවතුණා, තුවරි භාණ්ඩි බීම නාද වෙමින් උත්සව පැවැත්තුවා, එනිදු මිනිසුන් පැලඳි ආභරණ බීම නාද වෙන්න දිලිසෙන්න ගත්තා, ඇතුන් කුංචනාන කළා අසයන් හේසාරව කළා, එවාගේ මහ පොළවේ උල්පත් මතුණා, වර්ෂාපතනී සිද්ධ වුණ මේවාගේ පුදුම ආශ්චර්ය ප්‍රාතිහාරයන් දසදහසක් සක්වල සිද්ධ වුණි කාගේ ආශ්චර්යකින්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර ධර්ම ආශ්චර්යෙන්. උත්පත්ති මංගල්‍යයේ ඒ විදිහටම ආශ්චර්ය සිද්ධ වුණ දසදහසක් සක්වල. ඊළඟ ලෝතුරා බුදු වෙන දවසේදී ධම්සක් පැවතුන් පවත්වන දවසේදී ආයුෂාස්කාරයක් හරින දවසේදී පරිනිර්වාණ මංගල්‍යයේ මේ වගේම දසදහසක් කළ අසීමිත ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණා. ඔය අතරේ බ්‍රහ්මජාල සූත්‍ර 200 62 මහපොළොව කම්පා වුණා. ඒ වගේම ගෞතමක සූත්‍ර 203 මහපොළොව කම්පා වුණා. කාලකාරාම සූත්‍ර දේශනාවේදී 5 මහපොළොව කම්පා වුණා. මේවා පුදුම ආශ්චර්ය දේවල්. මේවා අදිෂ්ඨානින් කළ දේවල් නෙමෙයි. මේවාට කියන ධර්ම නියාමයේ කියලා ධර්ම නියාමයේ හැටේටයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ලෝකයේ තියෙනවා නියාම ධර්ම තුනක්. නියාම ධර්ම කියන්නේ කාගේවත් විධානයක් නෙමෙතිව අදිෂ්ඨානයක් බලයක් පැවැත්වීමක් නෙමෙතිව ස්වභාවයෙන්ම සිදුවෙන දේවල් තියෙනවා පහක්. බීජ නියාමය, උතු නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, ධර්ම නියාමය කියලා. බීජ නියාමය කියන්නේ බීජ වර්ගයන්ගේ තත්ත්වය අනුව තමයි ගස්වැල් හටගන්නේ. කොස් ඇටයකින් කොස් බීජයකින් අඹ පැල හටගන්නේ නැහැ, කොස් පැලයක්මයි හටගන්නේ. පොළේ පොල් ගෙඩියකින් හටගන්නේ පොල් පැලයක්මයි. එවැගේම එක එක ගස් වර්ගවල සුවඳ කොළේ හැඩරුව එවැගේම හර ඇති බව හර නැති බව එවැගේම මල් පිපෙන බව මල් නොපිපෙන බව මේ ආදී විශිෂ්ට දේවල් ඒ හැම බීජයක් පාසාම වෙනස්කම් තියෙනවා ඒවා බීජ නියාමය උතුම් නියාමයේ කියන්නේ කාලගුණය කාලගුණය අනුව කාගේවත් ඉදාණයෙන් නැතුව ලෝ පවතිනවා සීත ඍතුව උෂ්ණ ඍතුව එවැගේම සම ඍතුව වශයෙන් තුනකට බෙදෙනවා ඒ කියන්නේ හේමන්ත ගිම්ම වස්ථාන කියලා. ඒක තවත් දෙකට දෙකට බෙදිලා හයක් බාටදපත් වෙනවා මාස දෙකෙන් දෙකට. එතකොට මේ ඒ කාලගුණයේ අනුව තමයි ලෝකයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා උතුම් යාමයේ කියලා. කර්ම නියාමයේ කියන්නේ එක එක පුද්ගලයන්ගේ සතරදී කරගන්නා ලද කුසල වූද අකුසල වූද කර්මයන්ගේ ස්වභාවයයි. කාගේවත් පිටානයක් නැතුව කර්ම භවයෙන් කුජලයන්ට සැප හෝ දුක විපාක විඳින්න සිදු වෙනවා. ඒක කර්ම නියාමය. චිත්ත නියාමයේ කියන්නේ සිතේ පැවැත්ම, සිතේ ප්‍රතිසන්දි චිත, භවංග චිත, ආර්ජන චිත, පංච විඥාන චිත, සම්ප්‍රතිච්ඡන චිත, සංකීර්ණ චිත, වෘත්තපනි චිත, කාමාවචර ජවං චිත, සලංගිම සදාම්බ ස්තම්මන චිත, රූපාචර ජවං චිත, අරූපාචර ජවං චිත එවගේම ලෝකෝත්තර මාර්ගඵල සම්බන්ධ ජවන්සෙක් එවගේම සතර යන පුජ්‍යලයන්ගේ චිත්තචිත්තේ මේ ආදී සිත් පැවැත්ම කාගේවත් විධානයක් නොවේ සිතේම ස්වභාවයෙන් සිදුවෙන දේ බැවින් ඒවාට චිත්ත නියාමයේ කියනවා ධර්ම නියාමයේ නමින් හැඳින්වෙන්නේ මහා පුණ්‍යවන්තයන් උදෙසා සිදුවෙන ආචාරී සිදුවීම් ඒ මහා පුණ්‍යවන්තයන්ගේ පුණ්‍යානුභව බලයෙන් සිදුවෙන සියල්ලට කියන ධර්ම නියාමයේ එතන හඳුන්වනවා ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්කප්පවත්තන මංගල්‍ය, ආයුෂාස්කාර වස්සජනය, පරිනිර්වාණ මංගල්‍ය කියන අවස්ථාවන් හෙදී මේ දසදහසක්කල මේ ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ ධර්ම නියාමයේ වශයෙන්. යම් දාසක බෝසතුන් වහන්සේ මව් කුසක පරිසන්දි ගන්නවා නම් ලෝතුරා බුදු වීමේ උත්පත්තියේ සඳහා හතර ස්ථානයක සිහිනුවණින් උපදිනවා. ඒ කියන්නේ දෙව්ලොවින් චුත වෙන්නේ සිහිනුවණින් මාවකසේ ප්‍රතිසන්දි ගන්නේ සිහිනුවණින් මාවකසේ දසමසක් වාසය කරන්නේ වැඩෙන්නේ සිහිනුවණින් මාවකසෙන් බිහි වෙන්නේ සිහිනුවණින් මේක කිසිම කෙනෙකුට පිටින්නේ නැහැ ලෝතුරා බුදු වෙන උත්තරමයන්ට පමණයි මේ සතර ස්ථානීයම සිහිනුවණින් ඉන්න පුළුවන් වන්නේ කසේ බුදුවරයන් වහන්සේලාට පුළුවන්කම තියන ස්ථාන තුනක සිහිනුවණින් ඉنده උපදින වේලාවේ බෑ අගතව දෙනෙම ස්ථාන දෙකක පමණ සිහිනුවණින් ඉنده පුළුවන් අනිත් අවස්ථා දෙකේමක සිනෝනින් ඉන්න පුළුවන් කමක් නැහැ. මෙන්න ප්‍රකෘති රාතන් වහන්සේලා ගැන එවාගේ හැඳින්වීමක් නැහැ. ඉතින් මේ අනුව සලක බැලීමේදී සාරවත්යන් වහන්සේගේ ඒ සතර ඉස්හානියේ සිනෝනින් ඉන්න පුළුවන්කම ධර්ම නියාමයයි. එවාගේ මව් කුසේ වෙනත් දරුවන් වාගේ නිමී මව් කුසේ දසමාසයක් වාසය කරන්නේ සමාපත්තිය සමවැදුණු කෙනෙක් වාගේ මෞතුමියට පේන ඇටේට මෞතුමිය වාගේ ඉස්සරහා බලාගෙන තමයි වාඩි වෙලා ඉන්නේ පර්යංකෙන් ඒක ආචාර්ය සිද්ධවීමක් කිසිම කෙනෙකුට ඒ වාගේ මව කුසේ පර්යංකෙන් වාඩි වෙලා ඉන්න ඉරියව්වකින් දරුවක වශයෙන් මව කුසේ ඉන්න පුළුවන් කමක් නැහැ මේ ආචාර්ය සිද්ධවීම ධර්ම නියාමයයි එවාගෙම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති සිද්ධවීමේදී බුද්ධත්වයේ ආගේ සිද්ධවීමේදී මේ වගේ දසදාසස්සක්කල ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙන්නේ මෙනේ මනේ කින්නේ මේ ධර්ම නියාමයේ නිසයි උපදින දවසේ ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී නැගිනේර බලා මෞතුමිය හිතගෙන සිටින්නේ ධර්මාසනයකින් බහින්නාක් මෙන් දෙපය දික් කළයි මේ උතුම් පුණ්‍යවන්තයාලෝ පහළ වුනේ මේ කාචාදී උත්පත්තිය ඒ උපදින වේලාවේදී ඒ දරුවාටවත් මෞතුමියටවත් මඳුරෙක් කිනන තරම්වත් වේදනාවක් නොවීමේ උපත සිද්ධ වුණා එවගේ මෞතුමිය බොහෝම පහසුවෙන් ඒ වෙලාවේ ගත කළ හොඳ සිහිනුවණින් මේ දරුවාද අපගේතර කිසිවක්ම නොතවරේ බොහෝම පිරිසුදු ශරීරයක් ඇති උත්පත්තිය ලැබුවා උපදින වෙලාවේ සීල සර්වාභරණින් සැරසුණු අවුරුදු 16ක දරුවෙක් වාගේ තමයි අන් අයට පෙනී ගියේ අදිෂ්ඨාන බලයෙන් නෙමෙයි ඒක ධර්ම නියාමය උපදින වෙලාවේම අහසේ සුද්ධවාස වාසී බ්‍රහ්මයන් හතර දෙනෙක් කැවිලා රන්දලකින් පිළිගෙන විසවන් වහන්සේ ජීවිත සතුටෙන් කියා හිටියා විසවනේ සතුටවන්නේ ලෝතුරා බුදු වෙන පින් ඇති බුද්ධාංකර දරුවෙක් උපන්න කියලා. ඊගෙන් ඊළඟට සතරවරන් දෙවියන් අඳුන් දී සමකින් පිළිගත්තා. අමාත්‍යවරු හතර දෙනෙක් ඇවිල්ලා දුහුල් කඩකින් පිළිගත්තා. ඒ මොහොතේදී සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ තමන්ගේ ශ්‍රී පාදයේ පොළොවට දික් කළා. පොළොවෙන් පිටක් පිටක් නැති මේ පොළොවෙන් සද්දුම පියුම් පැනනගිලා මේ සිරිපතුල් පිළිගත්තා ආචාර්ය සිද්දුවීම්. එවාගේ මුන්වහන්සේට දස දිසාවෙන් දෙවියෝ බ්‍රහ්මෝ ඇවිල්ලා ආශිර්වාද කළා. ඒ හැම දෙනෙක්ම කියා හිටියා දස දිසා දැනීමේදී ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ පාවතේ ඇත්තේ නැහැ. වාසේ සියල්ලන්ට අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා හැම දෙනා ස්තුති කළා. එළලා වුණාට උතුරු දිසාවට පිය නැගුවා. තබන තබන පියවරක් ගන්න නෙළුම් මල් පිපිලා සිරිපතුල් පිළිගත්තා. හත්වෙනි පියවරේ ඉඳගෙන වහන්සේ දකුණු අතේ දික් කරලා හසට අග්ගෝහමස්මි ලෝකසේනාදි සිංහනාද කළා. මේවා ආචාර්ය අද්භූත සිදුවීම්. බෝධිසත්ව චරිතවල තියෙනවා වාර 3ක් උපන් දවසේ කතා කළ බව. එයින් පළමිනි අවස්ථාව මහෞෂධ කුමාරයන් වහන්සේ උපදින දවසේදී සද්දේව රජතුමා මේ දරුවාගේ අතට හඳුන් ගැටයක් දීලා ගියා. මෞතමියව දරුව මොනවද මේ අතේ මිති මොනවාගෙන ඉන්නේ? අම්මේ මේක මහ ඖෂධයක් කිව්වා. ඒ නිසා මේ නමින් තමයි ප්‍රසිද්ධ වුනේ. මේ පළමුවෙන් කතා කළ තැන උපදින වෙලාවේ. දෙවෙනිවරේ තමයි විසුතුරු කුමාරයා උපන් දවසේ කතා කළේ අම්මේ දන් දෙන්න යාමක් තියනවාද කියලා. තුන්වෙනිවර තමයි මේ ලෝතුරා බුදු වෙන ආත්මයේදී සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ අග්ගෝහමස්ම ලෝකස්සාදී සිංහනාදී පැවැත්වුවේ. ඒ ඔක්කොම ආචාර්ය සිදුවීම්. එවැගේම සරුවක්යන් වහන්සේගේ ශ්‍රී පාදයේ සිට සිරස්තලයේ දක්වා මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටා තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ 80ක් පිහිටා තිබුණා. මේවා අදිෂ්ඨානීයකින් නෙමෙයි තමා හැසුරුණා වූ ප්‍රතිපත්‍ය අනුභවයෙන් සිදු වූ ධර්ම නියාමයක්. එවැගේම තමන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවත පිරුවා. ඊට ප්‍රතිමින් පරිදි වෙන දවසේදී බ්‍රහ්ම රාගයේ කැවෙත් අසකිර කර පිළිගැන්නුවේ. කේසක් ඡේදනය කළ හතර දැම්මා මේ කහසේ රැඳිලා සද්දේව රජ ගෞරවයෙන් පිළිගෙන සංකරණුවකට දාගෙන ගිහිල්ලා කෞතුසා භවනේ සිළුමිණි සෑයමෙන් දෙව්වා. මේ ඔක්කොම ධර්ම නියාම. එවැගේම සලුකෙලේ අරගෙන ගටේකාර බ්‍රහ්ම රාජයා බඹතලයට ගිහිල්ලා සලුමිණි සෑයෙහි දන් දෙව්වා පූජනීය වස්තුවක් හැටියට. එවැගේම උන්වහන්සේ ආලාර කාලා මුද්දකරා පුත්‍රයන් දෙන්නා වෙත වැඩම කළා. සුළු වෙලාවයි සාකච්ඡා කළේ. වාර දෙකේදී උන්වහන්සේට පුළුවන් වුණ අෂ්ට සමාපatti ලබන්නට. ඒ වැඩිහිටි අවස්ථාවේ පමණක් නෙමෙයි ඉපදිලා පස්වෙනි දවසේ පස්වෙනි මාසයේදී දඹගස්සවැනේදී ප්‍රථම ඥාන උපදවන්න සමත් වුණා. මේ ඔක්කොම ධර්ම නියාමය. එදා උන්වහන්සේ වැඩිහිටියේ දඹගස්සවැනේ හිවන ඈත් වෙන්නේ නැතුව චක්‍රයක් මෙන්නේ හිවන දීගෙන හිටියේ. මේවා ධර්ම නියාමය. උපන් දවසේදී අසුත කාල දේවල තාපදයන් වහන්සේ කෞතුසාභවණී ඉඳලා ආව රජගෙදරට මේ දරුවා බලන්නට. ඇවිල්ලා රජතුමා විසින් දරුවාලව වන්දනා දෙනකොට සිද්ධ වුණේ දරුවාගේ දෙපතුල් කැරකිලා තාපසයන් වහන්සේගේ ජටාවේ නලල් තලයේ හැපීමයි. මේක ධර්ම නියාමයෙන් සිද්ධ වුණේ. ලෝතුරා බුදු වෙන දූපන්න ආත්මයේ තමන් වහන්සේගෙන් වැඳුම් ගන්න සමතෙක් වූ ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. ඊළඟට මේ තාපසයන් වහන්සේ නැගිටලා තමන්ගේ ඕනකම සිරිපතුල් ළඟනේ නලල කියලා වැඳලා වැඳලා ඉස්සලා සිනා වුණා. ඊළඟට ඇඳුණා. ඇසුව මොකද? සිනා වුණේ මේ දරුවා ලෝතුරා බුදු වෙනවා. ඇඳුනේ මේ බුදු සිරිමත් දකින්න වාසනාව නොලැබී යනවා. මං අරෝප ලෝක උපදින්න සිද්ධ වෙනවා. මට දකින්න තියෙන පාඩුවටයි කනගාටුව. මේ ඔක්කොම ධර්ම නියම් හැටියට හඳුන්වනවා. ලෝතුරා බුදුබාට පත් වෙලා කිසියම් අදිෂ්ඨාන බලයක් නැතුව පළවෙනි දේශනියේ පැවැත්ීමේදී දස දහසක් සක්වල කෙලවර දක්වා මේ කහඳින්නේ දේශනියේ පැවතුණා. ඒ ඔක්කොම ධර්ම නියාමය. තමන් වාසිකේ අදිෂ්ඨාන බලයක් නැතුව කෝටියක් දෙනා බණ අහනවා නම් ඒ බණ අහන පිරිසේ කෙලවරින් අඟලක්වත් එහාට මේ හඳයන් නැතුව කෙලවර දක්වා එක හඳින්ම හැම දෙනාට බණ අහන්න ලැබෙනවා. මේ ඔක්කොම ධර්ම නියාමය. යම් පිරිසකට ධර්ම දේශනා කරන කෙනෙක් නම් කිසිම අදිෂ්ඨාන බලයක් නැතුව එක එක භාෂාවන් කතා කරන මිනිසයන්ට තම තමාගේ භාෂාවෙන් ඒ ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. යටත් පිරිසින් පිරිසංගත සතුන් අතර උනත් බණ අහන්න හිත යොමු කරන අයට පිරිසං සතුන්ගේ බයින් ඒ දේශයේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ධර්ම නියාමය. ඒ වගේම සරුවක්ඥන් වහන්සේගේ ශාසනයෙහි දාගසව්වන් දෙනමක් අග්‍රශ්‍රාවිකා දෙනමක් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් මේ ආදී පරිවාර සම්පත්තිය ලැබෙන්නේද ධර්ම නියාමයේ උදයි. එවැගේම ලෞතුරා බුදුබාට පත් වෙලා පින්වම් පාන දවසේදී කළ අදිෂ්ඨාන බලයෙන් තමන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අවුරුදු 5000කට වැඩි කලක් ශාස්ත්‍රෝ කෘත්‍ය සිද්ධ කරන්නේ ක අදිෂ්ඨාන කරලම තියෙනවා. එවැගේම බුද්ධ අදිෂ්ඨාන ඇතත් නැතත් ඒ ධර්ම නියාමයේ අනුවෙන් අවුරුදු 5000ක් මුළුල්ලේ ශ්‍රී සද්ධර්මයේ ගෙවියන් සෑත ලෝකයාට ලෞකිකවද ලෝකෝත්තරවද සම්පත් දෙන දෙමින් නිර්මලව පවතිනවා. එවැගේම මේ පසුගිය දවස්වලදී විශේෂ සිදුවීමක් වුණා. මේ මාසයේ දෙවනිදා තුන්වෙනිදා වගේ දවස්වලදී ලංකාවේ නැ දකුණු දිශාවේ සිට බොහෝ පළාත්වල බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් යම්කිසි ආලෝකයක් නිකුත් වීමේ ආශ්චර්ය සිදු වී තිබුණා. මේ ආශ්චර්ය ගැන විවිධාකාර මතමතාන්තරද පැතිරී ගියා. නමුත් ඒකේ සමයාපත්තේ නම් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිසංගේ මංගල්‍යයේ සිටේ පරිනිර්වාණයෙන් පසු ධාතු අන්තර්ධානයේ දක්වාම බුද්ධෝත්පාද කාලයේ පැවැතින බයින් ඒ බුද්ධෝත්පාද කාලයේ සිදුවෙන ආචාර්ය සිදුවීම් ධර්ම නියාමයේ සිදුවෙන බවයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාවදාළ නමුත් බුද්ධ ශාසනය තාම ජීවමානයි. බුද්ධ ධර්මයේ තාම ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් සරුවක් ධාතුන් වහන්සේලා යහතින් වැඩ ඉන්නවා. පිටදී වදාළ බෝධීන් වහන්සේ යහතින් වැඩ ඉන්නවා ලංකාවේ. එවැගේම උන්වහන්සේ වැඩ ඉන්නා සමාන වෙන මේ බුද්ධ ශාසනයේ ඉදිරි කාලයේ ධ්‍යාන මාර්ගපා ලබන්න තරම් ධෛර්යානිකත්වයෙන් පවතිනවා. මේ ඔක්කොම ධර්ම නියාමයේ හැටියට හඳුන්වන්නට පුළුවනි. පසුගිය 2004 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා ශ්‍රී ලංකාවට මුහුද ගැනීමේ ප්‍රශ්නේ උඩ නානා ප්‍රකාර ගොඩනැගිලි කඩා වැටුණා. විශාල කුළුණු කඩා වැටුණා. බොහෝ තැන්වල දුම්රියේ පාර පවා ගිලිහි ගිලිහින් තිබුණා. දුම්රියේ පවා හරහා දැම්මා. මේ වාගේ පුදුම විදිහේ විපත්ති සිදුවෙන නම් මුහුද අයින්වල තියෙන ඒ වගේ මේ ජලයට යට වෙන ප්‍රදේශවල තිබුණු ප්‍රතිමා වහන්සේලාට කිසිදු අන්තරාවක් නොමැතිව ඒවා යහකින් බිඳක්වත් තුවාල වෙන්නේ නැතුව යහකින් ආරක්ෂා වෙලා තියෙනවා. සමායත මුහුද ආශ්‍රිතව තිබුණු විහාරස්ථානවල ගොඩනැගිලි කඩාන වැටුණා. ප්‍රතිමා වහන්සේ නිරුපද්‍රවතව පැවතුණා. මේ වාගේ කොළඹ සිට විශම ආරාම කෙළවර දක්වාම කිසිම බුදු පිළිම වහන්සේ නමකට හානියක් නොවිය සිදුවීම ආචාර්ය සිද්ධියක් ඇටියද කාටත් පැහැදිලි වුණා. ඒ කාලයේදී බොහෝ සෙයින් බුද්ධ ප්‍රතිමා වහන්සේට අවඥාසාගත සිදුවීම් රාශියක් අන්‍ය ලබ්ධිකයන්ගෙන් සිදුවෙමින් ආවා. ඒ ඇත විශාල අභියෝගයකින් සිද්ධ වූ බැවින් නැවතින්වත් ඉන්පසු ඒ වාගේ බුදුරජාණන් වහන්සේට අගෞරවන දේවල් ඉදිරිපත් නොවන හැටියට ඇත්තෝ වග බලා ගත්තා. ඒ අතර දැන් 2550 බුද්ධ ජයන්තියක් උදාපත් වුණා. මේ බුද්ධ ජයන්ති වර්ෂයේ තුලත් විශේෂ සිදුවීම ධර්මතාවක්. ඉතින් ඒ අනුව බෞද්ධයන් වගේ විශේෂයෙන් බුද්ධ ශාසනයට පූජා වූ මා පොළොවක් බැවින් මේ ලංකාව විශේෂ අදිෂ්ඨාන බල සරුවක්යන් වහන්සේගෙන් සිදුවෙලා තියෙනවා ලංකාව වෙනුවෙන්. ලංකාවෙන් මහා අදිෂ්ඨාන පහක්ම පරිනිර්වාණ මංචකයේදී අදිෂ්ඨාන කරලා තියෙනවා. එයින් තුනක්ම ජම්බුද්දීපේහි විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ සම්බන්ධවයි. මේ අදිෂ්ඨාන තුන එසේම සිද්ධ වුණා. එයින් ජම්බුද්දීප රාජ්‍ය තුන් වාදයක් පෝජා කරනු ලැබුණා මේ බෝධින් වහන්සේට. එයින් පළවෙනි අදිෂ්ඨානයේ තමයි ධර්මාශෝක රජතුමා විසින් සිව්වනක් ලෙස පෙරවරාගෙන මෙත් මේ බෝධි ශාඛාව ගැනීම සඳහා සෝදානම් වෙන වෙලාවේදී දක්ෂිණ ශාඛා පමණක් එනින්ද අනිස්සියල් අතුරුදාම් වේවා කියලා අදිෂ්ඨානයක් තිබුණා. ඒ එසේම සිද්ධ වුණා. එයින් පෑදුණු රජුලෝලං ජම්බුද්දී ප්‍රාජ්‍ය පූජා කළා. ඊළඟට කිසිම සාවදයක් පාවිච්චි නොකර කං සිරියල් වලින් ඉරක් පැන්දාම මේ බෝධිසාකාව ඉබේම සිඳී සංකටාරණී පිහිටාවා. මුල් දහසක් ඇදගෙන මේ ස්ථීර වශයෙන්ම රංකටාරණී පිහිටාවා කියලා අදිෂ්ඨානයක් තිබුණා. ඒ එසේම සිද්ධ වුණා. එයින්ද ජම්බුද්දීප රාජ්‍ය පූජා ලැබුණා. ඊළඟට මේ බෝධි ශාඛා වහන්සේ ආසත පෑනෙහි හිමවලා ගමින් වැඩි 7000ක් පැවති 7 වෙනි දවසේදී ශාඛා පත්‍ර පළාත වලින් සවන බුදුරජාණන් දේවා කියන අදිෂ්ඨානයේ පැවතුණා. ඒ එසේම සිද්ධ වුණා. එයින්ද ජම්බුද්දීප රාජ්‍ය පූජා වුණා. ඊළඟට ශ්‍රී ලංකාවට මේ බෝධින් වහන්සේ වැඩම කරවාගෙන එන්න යෙදුණ ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා කරවටක් මුහුණට බැලලා තමයි මේ බෝධින් වහන්සේ සත්‍ය රංකටාරම පිළිගත්තේ. අනුපිළිවෙලින් මහමෙවුනා උයනට වැඩම කරවාගෙන උඩමළුවේ තැන්පත් කරන වෙලාවේදී මේ බෝධින් වහන්සේ රංකටාරම සමඟ අහසට පැන නැගුණා. ආත්‍රේ පෑනගී අසූරිය නම් තමන් තරම් අහසේ රැඳී තිබී හරියටම රෙහෙනයක උදාවන සුබ මොහොතේදී මහ පොළොව කම්පා වෙද්දී පොළොව තලයේ පිහිටියා. ඒ ලාවේදී මේ බෝධින් වහන්සේගේ ශාකා පත්‍ර පළාත වලින් සවන්නක් බුදුරැසී දෙන්න පටන් ගත්තා. ඒ දුටුවා වූ සිංහල ජනතාව තුළින් දසදහසක් දෙනා සිව්පිලිසිමියා ඥාන සහිතව අරහත්ත්වයට පත් වුණා. මේ කොහොම දරු අදිෂ්ඨාන බලයෙන් සිදුවෙච්ච දේවල්. ඊළඟ තූපාරාමේ චෛත්‍ය රාජයන් වහන්සේ තුල දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරන දවසේදී දකුණු අකුධාතුන් වහන්සේ අහසට පැන නැගී සවනක් බුදුරැස් මිහිදුවේ සිද්ධ වේවා කියන අදිෂ්ඨානයේ තිබුණා. ඒසේම සිද්ධ වුණා. ඒ දුටුවා වූ සිංහල දරුවෝ 30,000ක් දෙනා පැවිදිව අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. ඊළඟට පස්වෙනි අදිෂ්ඨානයේ ඇටිද ගුවන්මලී චෛත්‍ය රාජයන් වහන්සේ තුල ද්‍රෝණියක් සරුවක් ධාතුන් වහන්සේ තැන්පත් කරන මහා පුණ්‍යෝත්සවයේදී ධාතුන් වහන්සේ අහසට පැන නැගී නිර්මල පුදුරුවක් නැමී සවනක් ගන්න බුදුරැස් වීදීම සිද්ධ වේවා කියන අදිෂ්ඨානයේ තිබුණා. ඒසේම සිද්ධ වුණා. ඒ දවසේ සිද්ධ වූ ප්‍රාතිහාර්ය දැකීමෙන් ඒ වෙලාවේ පැවැත් වූ ධර්ම ශ්‍රවණින් දෙවියන් මිනිසයන් ගිහියන් පැවිද්දන් අතරට දොළොස් කෝටියක් දෙනා සිව් පිළිසිම් යාපත්ව අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. මේ ඔක්කොම අදිෂ්ඨාන. එවැනිම සර්වඥන් වහන්සේ විසින් තවත් 10,000 ගණන් අදිෂ්ඨාන පවත්වලා තියෙනවා. ඒවාගේ සාධක අපට කොටිකුත් දකින්න ලැබිලා තියෙනවා. මේ එකක් තමයි දබදෙනී රාජ්‍ය කළ දෙවෙනි පරිකුම්බා රජුගේ බොහෝම උගත් බහුශෘත සද්ධා බුද්ධි සම්පන්න රජ කෙනෙක්. එතුමාට ලැබී තිබුණා මේ තනතුරු වාග්ය කලිකාල සාහිත්‍ය සාරවත්න පඬිත කියන මේ උපාධිය. ඒ විදිහේ පාලි සංස්කෘත සිංහල භාෂා පරතරයට උගත්තා වූ ත්‍රිපිටකධාරී රජ කෙනෙක්. ඒ රජතුමා මේ දමදෙනී රාජධානී පිහිටුවල දළදා මාලිගාවක් ඉදිකොට දළදා වහන්සේ මහ පෙරහැරින් වැඩම කරවාගෙන යමේ වඩා හිඳුවලා දළදා පූජාවක් පවත්වලා ආරාධනයක් කළා. අපේ සරුවඥන් වහන්සේ ශ්‍රී ලංකාවෙනි මහ අදිෂ්ඨාන පාක්කලාතර කුඩා අදිෂ්ඨාන සියවරම් කරලා ඇති. මේ අද මගේ දළදා පූජාවත් බුදු ඇසින් දැකලා ඇති. මගේ ශ්‍රද්ධාවත් දැකලා ඇති. එසේ වීනම් මේ දළදා වහන්සේගෙන් මට ප්‍රාතිහාර්යයක් දකින් ලැබේවා කියලා ආරාධනා කළා. දළදා වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්මිත බුදුරුවක් බවට පත්යේ සවනක් බුදුරැ සිහිදුවන්න පටන් ගත්තා. රජතුමාට ඇතිව ප්‍රීති සෝමනස්සේ නිසා මුළු ලංකාද්වීප රාජ්‍යයෙන්ම දළදා සාමීන් වහන්සේට පූජා කළා. මේ වාගේ ආශ්චර්ය දේවල් අදිෂ්ඨානයෙන් සිද්ධ කළා කියලා සඳහන් නූනට ඒවත් සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨානයේ බව අපට පැහැදිලිව පවද දකින්න ලැබෙනවා. සමහර තැන්වල ධාතුන් වහන්සේලා නැතත් කරුණු තියාගෙන බොහොම ගෞරවයෙන් බුද්ධ පූජා බුද්ධෝපස්ථාන කරමින් තියෙනවා. කලක් යනකොට මේ ධාතුන් වහන්සේලා ස්ථානවලට වඩිනවා. සමහර විට කිසි පුද සත්කාරයක් නැතුව ලස්සනට තියාගෙන ඉන්නවා කරඬුවල සරුවක් ධාතුන් වහන්සේලා. දන්නේම නැතුව ධාතුන් වහන්සේලා පුද සත්කාර ඇතැන් වලට වැඩමලා එතනින් අතුරුදහන් වෙනවා. මේ කොහොම සිදුවෙන්නේ සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් ගියුතුයි. සමහර දෙවියන්ගේ මහිමයෙන් සිදුවෙනවා කියලා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන්. දෙවියන් උනත් සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨානයේ සමාන කරන්න අදිෂ්ඨාන පුළුවන් කමක් ඇත්තේ නැහැ. සරුවක්යන් වහන්සේට තියෙන බුද්ධ විදියේ අචින්තනීයයි. ලෝකයේ තියෙනවා සිතා නිම කරන්න බැරි අචින්තනීය ධර්මතා හතර. ලෝක විෂය, සත්‍ය විෂය, කර්ම විෂය සහ බුද්ධ විෂය කියලා. ඒ බුද්ධ විෂය නමින් හැඳින්න්නේ ඉරිදි බල මහිමයයි. ලෝකයේ පිළිබඳ සියල්ලෙන් සියල්ල ආબોධ කරගන්න සමතෙක් ලෝකදා බුදුරජාන් වහන්සේ හැර ඇත්තේ නැහැ. එවාගෙම සත්‍ය පිළිබඳ සියල්ල ආબોධ කරගන්න සමතෙක් ලෝකයේ ඇත්තේ නැහැ. එවාගෙම කර්මයේ පිළිබඳ සියල්ල ආબોධ කරගන්න සමතෙක් ලෝකයේ ඇත්තේ නැහැ. ලෝකදා බුදුරජාන් වහන්සේ පමණයි ඒව පුළුවන්කම තිබෙන්නේ. ඒ වාගේ සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨාන බල, ඉද්දි විශේෂ බල අසීමිතයි. හිතන්න පුළුවන් කමක් නැහැ. අචින්තනීයයි. එවාගේ සරුවක්යන් වහන්සේ බුදු ඇසින් දැකලා අනාගතේ දැකලා ඒ ධාතු පරිනිර්වාණය සිදුවීමේ නිමාව දක්වා තත්පරෙන් තත්පර අනාගතයේ සියල්ල උන්වහන්සේ සරුවක්ඥාණයෙන් දැකලා ඊට සුදුසු අදිෂ්ඨාන බල පිහිටුව ඇති කියන එක අපි හදවතින්ම පිළිගන්නවා. ඒක සාධක කියනවා. ඒ අනුව සලක බැලීමේදී මෑත භාගයේ සිදු වූ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් ආලෝකයක් ප්‍රස්මාලාවක් විහිදවීම වෙන අමුතුවෙන් දේව බලයක් එහෙම නෙමෙයි ඉබේ සිදුවීමක්ද නෙමෙයි මේක අදිෂ්ඨාන බලයෙන් හෝ ධර්ම නියාමයෙන් සිදු වුණා. විශේෂයෙන් සමහර විට හිතෙනවා මේ අර වර්ණ සංකලනයකින් මේක සිද්ධ වෙනවා කියලා. වර්ණ සංකලනයකින් සිද්ධ වෙනවා නම් හැමදාමත් පෙනී තියෙන්න ඕනේ. හැමතැනකම පෙනී තියෙන්න ඕනේ. මේක 1012ක් සිදු වෙච්ච දෙයක්. රාජේම හැමතැනම දකින්න ලැබිලා නැහැ. තමා හිතනවා මේ සුදු පාට බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් එහෙම උනේ නැහැ නේ කියලා. එහෙම වෙලා තියෙනවා. මුලින් අපිත් මේ ගැන එක්තරා පිළිගැනීමකට පත්ුනේ නැහැ. මක් නිසාද මුලින්ම ආරම්භ වෙනකොට අපි හිතුවා මේත සමීප අතීත කාලයේදී සමහර දේශකයන් වහන්සේලා බෝධි පූජා ධර්ම දේශනාදී පවත්වන වෙලාවේදී මේ විද්‍යුත් උපකරණයකින් ආලෝක මීදවීම සිදු කළා කියනවා. ඒවා ඒ කාලේ තිබුණ දැනුත් තියෙන්න බැරි නැහැ කියලා මං හිතුවා. නමුත් ඔය අතර ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයෙන් අපට පණිවිඩයක් ලැබුණ ඊ කියන මහා විහාරයේ ප්‍රථම ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලිනුත් බෝධින් වහන්සේ වාතේ තන්පත් කොට ඇති සත්බුදු පිළිම තුලිනුත් බුදුරැස් හිඳුන අතරත කිරිගන්ධ පිළිම වහන්සේගෙන් බුදුරැස් හය ආකාරයකින් සද්වර්ණම විහිදුනායි කියලා අපට අහන්න ලැබුණා. හේමන්දිවට විසක් කාඩ්ඩකේ තියෙන බොහෝ ප්‍රසන්න බුදු පිළිම වහන්සේ තුලින් බුද්ධ පින්තූරයේ තුලින්ද රැස් විහිදලා තියෙනවා. ඒ අතර අපි නාවේ නාරාණීට වඩිනකොට එහිදී එතෙන්ගේ මහජනියා වඳින පුදන විහාරයේදී බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් හේ රශ්මි විහිදුණු බව ඒ වැඩින්න සීලෝම ස්වාමීන් වහන්සේලා අතර වැඩි දිනෙකම දැකලා තියෙනවා. බොහෝ සැදැවතුන් එතන බොහෝ වේලාවක් වඳිමින් ඉඳලා තියෙනවා. ඒ වගේම සමහර විට මේ බොහෝ තැන්වලදී වැඳුම් පිදුම් නැති ප්‍රතිමා වහන්සේලා තුලින් පවා මේ ආලෝක විහිදලා තියෙනවා. ඒ වගේම බෞද්ධයන් පමණක් නෙමෙයි අබෞද්ධ මනුෂ්‍යෝත් ඇවිල්ලා වැඳ වැටී තියෙනවා. ගල්දුවානන්නේ කවදාකවත් ආවේ නැති මනුෂ්‍යයන් පවැවිල්ලා පුදුම විදියට ගෞරව සම්ප්‍රයුක්තව වැඳලා ජීන් තියෙනවා. මේ වාගේ සිදුවීම් අපට දෙවියන්ගේ බලපෑමකින්වත් මේ වර්ණ සංකලනයකින්වත් වෙනත් යම් කිසි විද්‍යුත් හේතුවකින්වත් නෙමෙයි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ 이르දි විශේෂ බුද්ධ විශේෂ නිසා සිදුවෙන ආචාර්ය සිදුවීම් බව අපට අවංකවම පිළිගන්නට පුළුවන්. එවගේ මෙයින් ලංකාවට ජනතාවට අහිංසක ඡේද හිතයක් යහපතක් වේවි කියලා බොහෝ දිනාගේ විමතියක් ඇති වුණා. සමමින් මෙයින් අපට යහපතක්ම සිද්ධ වුණා කියන එක අවංකව කිය යුතු වෙනවා. මක් නිසාද අප්‍රසන්නානම් ප්‍රසාදාය කිසියම් පැහැදීමක් නැති ඇත්තන්ගේ සිත්වල ප්‍රසාදය ඇති වුණා. ප්‍රසන්නානම් විජයෝ භාවාය පැහැදුණුවන්ගේ සිත්වල වඩා චිත්ත ප්‍රසාදය වැඩි දියුණු. මේ හේතුවෙන් රටට යහපතක්මයි සැලසෙන්නේ. කවදාකවත් ධනක් නොදුන්න අය දන් දෙන්න පටන් ගන්නවා. කවදාකවත් දොහොත් නගා වැන්ද නැති ඇත බුදුන් වඳින්න පටන් ගන්නවා. සිල් නැති ඇතෝ සිල් රකින්න පටන් ගන්නවා. ධර්මයේ නොදත් අය ධර්ම ඉගෙන ගන්න පටන් ගන්නවා. භාවනා නොකරන අය භාවනා කරන්නත් යොමු වෙනවා. ප්‍රමාද විහෙරණි හිති ඇතෝ අප්‍රමාදව කුසල් කරන්න යොමු වෙනවා. අසමගි වූ ඇතෝ සමගි වෙන්න පටන් ගන්නවා. කෝගාතුරැත්තෝ පවා නිරෝගයෙන්ද පටන් ගන්නවා. මේවාගේ ආශ්චර්ය සිදුවීම් මනුෂ්‍යයන් තුළ ඇතිවෙන්නේ මේවාගේ ප්‍රසාදනීය දර්ශනයන් තුළිනොයි. එනිසා මෙයින් රටට ජනතාවට යහපතක්ම සිදුවෙනවා කියන එක අපේ විශ්වාසය වගේම අපි ප්‍රාර්ථනා කරනවා. මේ ආශ්චර්ය සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ තියෙන මේ දෙමළ කැතලික් මුස්ලිම් මිෂනාරී මූලධර්මවාදී කියන අන්‍ය ලාභ දෙක භවයේ සියල්ලම නිෂ්ප්‍රභා වෙලා ගගනතලයේ චන්ද්‍ර මණ්ඩලයේ සූර්ය මණ්ඩලයේ වගේ ගෞතම සම්බුද්ධ ශාසනයේ දිදුලමින් ගබලමින් අපරාජිතව විරාජිතව ජනතාවට සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කරවා ළමින් නිර්මලව පවතිවා කියන මේ ප්‍රාර්ථනා අපි ඇති කරගන්නවා. එවාගේම ශ්‍රී ලංකාවේ කුඩා රටකින් සිදුවෙන මේ ආශ්චර්ය සිදුවීම් තුළින් මුළු ලෝකයටම ධර්මාලෝකය පැතිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලංකා වාසී සීලම ජනතාව නිති පන්සිල් රකින්න කොහොයාට සීල් රකින්න සිව්බම විහෙරණ වඩන බෝසත් ගුණ පුරණ ජනතාවක් බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටේ පවත්නා පංච පාප පංච දුස්චරිත දස කුසල් මේවා සම්පූර්ණයෙන්ම සංසිඳී නැතිවී මේ රටේ නිති පන්සිල් රකින්න කොහොයාට සීල් රකින්න ජනතාවකදී ස්වයංපාසිතෝ ගුණ ධර්මයන්ගේ යුත්තව ජනතාවක් බාටපත් එලා එනගින් සුගති මඟ නිවන් මඟ ආලෝකමත් කර ගනිත්වා කෙන ප්‍රාර්ථනා පිණිසද පවස් කරනවා. තවගේම දැනට පවත්නා යුද්ධ කල කෝලාන මේවා සියල්ලින් සියල්ල සංසිඳී රටේ සාමයක් සමාධානයක් උදාපත් වේවා. තවගේම විරුද්ධ පාක්ෂිකව සිංහල ජාතියේ සිංහල රාජ්‍යයට බෞද්ධ ආගමට එරෙහිව සටන් මෙහෙවන අනිත්‍ය අනුකූලව සටන් මෙහෙවන සෑම දිනම ඒ සෑම දිනාටම කර්මයේ කර්මඵලයේ මෙලෝ පරලෝ ආબોධ වෙලා අවියවද බහතබා සාමයේ සමාදානයේ පිහිටා යහපින් ජීවත් වෙත්වා නොයසේවී නම් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා දූප ගමනේදී ලක්දිව ආරම්භන සිටියේ යක්ෂ සේනාව ලංකාවට වඩා සත පහසු ඇති ජී ජීවිනට යමන ලද්දාසේ මේ ශ්‍රී ලංකාවේ කාන්තාර වැනි බොහෝම දුෂ්කර ජීවිතයක් ගෙවන ප්‍රදේශවල ඒ සතන් මෙහෙවන විරුද්ධ පාක්ෂික බිරිස මීට වඩා සපදායක රටකට ගිහිල්ලා සතසේ ජීවත් වෙත්වා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුවනට බෞද්ධ රාජ්‍යයට ക്ഷേම භූමියක් ධර්මද්වීපයක් බාටම පත් වේවා කියලා අපි මේ ඉන්නේ ප්‍රාර්ථනා කරනවා. මේ අනුසලකා අපේ ජීවිත තුලින් අපි නානාවිද දාන සීල භාවනා කුසල ධර්මයන් රැස් කර ගන්න අතරේ මෙයින් නොනැති ජීවිතාන්තයේ දක්වාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ සත්‍ය බෝධිපාක් ධර්මයන් වැඩෙනසේ මේ කුසල ධර්මයන් සම්පාදනය කරගෙන මෙලවත් ජයගෙන පරලවත් ජයගෙන සංසාරේ ජයගෙන කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසී වදාළේ සදා කාලික සැප ඇති අජරාමර සාන්ත ප්‍රණීත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම දක්වාම යා ගැනීමට අපට රාඥාත්‍රිය ආශිර්වාදයේ පිහිට වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙයෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.